මජ්ඣිම නිකායෝ 2.3.5. මාගන්දිය සුත්තං ඒවං මේ සුතං ඒකං සමයං භගවා කුරුසු විහරති කම්මාස ධම්මං නාම කුරුණං නිගමෝ භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්ඥාගාරේ තින සන්තරකේ අතකෝ භගවා පුබ්බන්හ සමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය කම්මාස ධම්මං පින්ඩාය පාවිසි කම්මාස ධම්මේ පින්ඩාය චරිත්වා පංචාභත්තං පින්ඩපාත පටික්කන්තෝ ඒනඤ්ඤතර වනසණ්ඩෝ තේනුපසංකමිදිවා විහාරාය තං වනසණ්ඩං අඤ්ඤගහෙත්වා අඤ්ඤතරස්මින් රුක්ඛමූලේ දිවා විහාරං නිසීදි අතකෝ මාගන්දියෝ පරිම්භාජකෝ ජංඝා විහාරං අනුචංකමමානෝ අනුවිචරමානෝ යේන භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්ඥාගාරං තේනුපසංකමි අන්දසාඛෝ මාගන්දියෝ පරිම්භාජකෝ භාරද්වාජ ගොත්තස්ස බ්‍රාහ්මනස්ස අග්ඥාගාරේ තින සන්තරකං පඤ්ඤත්තං දිස්වාන භාරද්වාජ ගොත්තං බ්‍රාහ්මනං ඒතද වෝච කස්සන්වයං භූතෝ භාරද්වාජස්ස අග්ඥාගාරේ තින සන්තරකෝ පඤ්ඤත්තෝ සමනසෙයා රූපං මඤ්ඤේති අත්ථි භෝ මාගන්දිය සමනෝ ගෝතමෝ සක්ඛේපුත්තෝ සක්ඛේකුලාපබ්බජිතෝ තංඛෝපන භවන්තං ගෝතමං ඒවං කල්යානෝ කිත්ති සන්දෝ අම්භුංගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති තස්සේ සාභූතෝ ගෝතමස්ස සෙයා පඤ්ඤත්තාති दुन्दिठं वत भो भारद्वाज अन्दसाम ये मयं तस्स भूतो गौतमस्स भूनहुनो सेयं अन्दसामाति रक्खस्येतं मागन्धियवाचं रक्खस्येतं मागन्धियवाचं बहुहितस्स भूतो गौतमस्स खत्तेयपण्डितापि ब्राह्मणपण्डितापि गहपतिपण्डितापि समनपण्डितापि अभिप्रसन्ना विनीता अरेण्याये धम्मे कुशलेति सम्मुखा चेपि मयं भो भारद्वाज तं भवन्तं गौतमं पश्येयाम सम्मुखापि नं वदेयाम भूनहु समनो गौतमोति तं किस्स हेतु एवं हि नो सुन्ते ओचरतीति सचेतं भूतो मागन्धियस्स अगरु आरोचेयमेतं समनस्स गौतमस्साति अप्पोसुक्को भवं भारद्वाजो वुत्तो नं वदेयाति अस्सो सिखो भगवादिम्बाय सोतधातुया विशुद्धाय अतिकन्तमानुषकाय भारद्वाज गोतस्स ब्राह्मणस्स मागन्धेन परिम्बाजकेन सन्धिं इमं कथासल्लापम् अथ को भगवा सायन समयं पतिसल्लानावुट्ठितो येन भारद्वाज गोतस्स ब्राह्मणस्स अज्ञागारं तेनुपसंकमि उपसंकमित्वा निषेदि पञ्यन्ते तिन संथर्के अथ को भारद्वाज गुत्तो ब्राह्मणो येन भगवा तेनुपसंकमि उपसंकमित्वा भगवता सन्धिं सम्मोदि सम्मोदनीयं कथं सारानीयं वीति सारित्वा एकमन्तं निषेदि एकमन्तं निषिन्नं खो भारद्वाज गुत्तं ब्राह्मणं भगवा एतद्वोच अहुपनते भारद्वाज मागन्धेन परिम्बाजकेन सन्धिं इमं येव तिन संथर्कं आरभ कोचिदेव कथा सल्लापोति एवं वुत्ते भारद्वाज गुत्तो ब्राह्मणो स Sangvigo lomahatjato bhagavantam etadvocha etadeva kopanamayam bhoto gotamasa arocetu kama athacha panabhavam gotamo anakkhatam yeva akkhasiti ayancha hidam bhagavato bharadvaja gottena brahmanena saddhin antara katha vipakatha hoti athama gandiyo parimbhajako jangha viharam anuchankam mano anuvicharamano yena bharadvaja gottassa brahmanassa agyagaram yena bhagavatenupasankami upasankamitva bhagavata saddhin sammodi සම්මෝදනීයං කතං සාරානීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසේදි ඒකමන්තං නිසින්නං කමාගන්දයං පරිම්භාජකං භගවා ඒතදවෝච චක්ඛුං කමාගන්දිය රූපාරාමං රූපරතං රූපසම්මුදිතං තං තථාගතස්ස දන්තං ගුත්තං රක්ඛිතං සංවුතං තස්ස ච සංවරාය ධම්මං දේසේති ඉදං නුතේ තං මාගන්දිය සන්ධාය භාසිතං බුනෝ සමනෝ ගෝතමෝති ඒතදේව කෝපනමේ භෝගෝතම සන්ධාය භාසිතං බුනෝ සමනෝ ගෝතමෝති තංකිස්ස හේතු ඒවංහිනෝ සුත්තේෝ චරතීති සෝතංකෝ මාගන්දිය සද්ධාරාමං පෙයාල ගානංකෝ මාගන්දිය ගන්ධාරාමං පෙයාල ජිවහාකොමාගන්දිය රසාරාමා රසරතා රස සම්මුදිතා සාතතාගතස්ස දන්තා ගුත්තා රක්ඛිතා සංවුතා තස්සාච සංවරාය ධම්මං දේසේති ඉදං නුතේ තං මාගන්දිය සන්ධාය භාසිතං බුනෝ සමනෝ ගෝතමෝති ඒතදේව කෝමේ භෝ ගෝතම සන්ධාය භාසිතං බුනෝ සමනෝ ගෝතමෝති සංකිස්ස හේතු ඒවංහිනෝ සුත්තේෝ චරතීති කායෝකමාගන්දිය පොට්ටම්බාරාමු පෙයාල මනෝකමාගන්දිය ධම්මාරාමු ධම්මරතෝ ධම්ම සම්මුදිතෝ සෝ තථාගතස්ස දන්තෝ ගුත්තෝ රක්ඛිතෝ සංවුතෝ తస్స చ సంవరాయ ధమ్మం దేసేతి ఇదం ను తే తం మా గంధే సంధాయ భాసితం భూనౌ సమనో గోతమోతి ఏతదేవ కోపనమే భో గోతమ సంధాయ భాసితం భూనౌ సమనో గోతమోతి తంగిస్స హేతు ఏవం హి నో సుత్తే ఓచరతీతి తం కిం మన్యసి మా గంధియ ఇదే కంచో చక్కు విన్యయే రూపే పరిచారిత పుంబో అస్స ఇంతే కంతే మనాపే పియ రూపే కాముపసంహితే రజనీయే సో అపరేన సమయేన రూపానం ఏవ సముదయంచ అంతంగమంచ అస్సాదంచ ఆదీనవంచ నిస్సరణంచ యథా భూతం విదిత్వా రూపతన్నం పహాయ రూపపరిలాహం పటి వినోదిత్వా విగత పిపాసో అంజత్తం ఉపసంత చింతో విహరేయ ఇమస్స పనతే మా గంధియ కిమస్స వచనీయంతి నకించి భో గోతమ తం కిం మన్యసి మా గంధియ ఇదే కంచో సోత విన్యయే సందే పేయాల ఘాన విన్యయే గంధే పేయాల జ్యుహా విన్యయే రసే పేయాల కాయ విన్యయే పొట్టంబే పరిచారిత పుంబో అస్స ఇంతే కంతే మనాపే పియరూపే కాముపసంహితే రజనీయే సో అపరేన సమయేన పొట్టంబానం ఏవ సముదయంచ అంతంగమంచ అస్సాదంచ ఆదీనవంచ నిస్సరణంచ యథా భూతం విదిత్వా పుట్టంబ తన్నం పహాయ పుట్టంబ పరిలాహం పటి వినోదిత్వా విగత పిపాసో అంజత్ తం ఉపసంత చింతో విహరేయ ఇమస్స పనతే మా గంధియ కిమస్స వచనీయంతి నకించి భో గోతమ అహం కోపన మా గంధియ పుంబే అగారియ భూతో సమాను పంచై కామగుణే సమంపితో సమంగీభూతో పరిచారేసి చక్కుయ్యే రూపేంఠే కంతే మనాపే పియరూపే కాముపసంహితే రజనీయే సోత విన్యయే సందే పేయాల ఘాన విన్యయే గంధే పేయాల జ్యుహా విన్యయే రసే పేయాల කාය විඤ්ඤේයේ පොට්ඨබ්බේ ඉත්තේ කන්තේ මනාපේ පිය රූපේ කාමූපසංහිතේ රජනී තස්සමයිහම් මාගන්දිය තයෝ පාසාදාහේසුන් ඒකෝ අස්සිකෝ ඒකෝ හේමන්තිකෝ ඒකෝ ගිම්හිකෝ සෝකෝ අහම් මාගන්දිය වස්සිකේ පාසාදේ වස්සිකේ චත්තාරෝ මාසේ නිප්පුරිසේ තුරියේ පරිචාරිය මානු නහිත්ටා පාසාදං ඕරෝහාමි සෝ අපරේන සමයේන කාමානං ඒව සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං විදිත්වා කාමතන්හං පහාය කාම පරිලාහං පටිවිනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං වූපසන්ත චිත්තෝ විහරාමි සෝ අඤ්ඤේ සත්තේ පස්සාමි කාමේසු අවීතරාගේ කාමතන්හාහි කජ්ජමානේ කාම පරිලාහේන පරිඩයමානේ කාමේ පටිසේවන්තේ සෝතේ සංන පිහේමි නතත්ත අභිරමාමි තංකෙස්ස හේතු යාහයං මාගන්දිය රති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේ ධම්මේ අපි දිබ්බං සුඛං සමධිගයිහ තිට්ඨති තාය රතියා රමමානෝ හීනස්සන පිහේමි නතත්ත අභිරමාමි සේයථාපිමාගන්දය ගාපතිවා ගාපතිපුත්තෝවා අඩ්ඩු මහන්ධනු මහාභෝගු පංචහි කාමගුණේ සමප්පිතෝ සමංගේ භූතෝ පරිචාරෙය චක්ඛු විඤ්ඤේයේ රූපේත්තේ කන්තේහි මනාපේ පිය රූපේ කාමෝපසංහිතේ රජනී සෝත විඤ්ඤේයේ සද්දේහි පේයාල ඝාන විඤ්ඤේයේ ගන්ධේහි පේයාල ජීවා විඤ්ඤේයේ රසේහි පේයාල කාය විඤ්ඤේයේ පොට්ඨබ්බේ ඉත්තේ කන්තේ මනාපේ පිය රූපේ කාමූපසංහිතේ රජනී සෝ කායේන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සංගං ලෝකං උපපජ්ජේය දේවානං තාවතින්සානං සහව්‍යතං සෝතත්ත නන්දනේ වනේ අච්චරා සංඝ පරිවුතෝ දිබ්බේහි පංචහි කාමගුණේහි සමප් पितो समंगी भूतो परिचारेय सो पस्सेय गापतिं वा गापति पुत्तं वा पंचहि कामगुणे समप्पितं समंगी भूतं परिचारयमानं तं किं मन्यसि मा गंधिय अपिनु सो देवपुत्तो नन्दने वने अक्षरा संघ परियुतो दिव्ये पंचहि कामगुणे समप्पितो समंगे भूतो परिचारयमानो अमुस्स गापतिस्स वा गापतिपुत्तस्स वा पिहेय मानुषकानं वा पञ्चन्नं कामगुणानं मानुषकेहि वा कामे आवट्टेयाति नोहिदं भोगोत्तम तं किस्स हेतु मानुषकेहि भोगोत्तम कामेहि दिव्वा कामा अभिक्खन्त तरा पनीत तरा चाति एवमेव खो अहं वा गंधिय पुब्बे अगार्य भूतो समानो पंचहि कामगुणे समप्पितो समंगे भूतो परिचारेसिं चक्खुविञ्ञेये रूपेहि इत्थेहि कंतेहि मनापेहि पियरूपेहि कामोपसंहितेहि रजनीयेहि सोतविञ्ञेये सन्देहि पेयाल घानविञ्ञेये गंधेहि पेयाल जिह्वाविञ्ञेये रसेहि पेयाल कायविञ्ञेये पोट्टब्बेहि इत्थेहि कंतेहि मनापेहि पियरूपेहि कामोपसंहितेहि रजनीयेहि सो अपरेन समयेन कामानं एव समुदयञ्च अन्तंगमञ्च अस्सादञ्च आदीनवञ्च निःसरणञ्च यथा भूतं विदित्वा कामतन्हं पहाय कामपरिलाहं पटिविनोदित्वा विगतपिपासो अज्झन्तं उपसन्तचित्तो विहरामि सो अन्ये सन्ते पश्यामि कामेषु अवीतरागे कामतन्हाहि खज्जमाने कामपरिलाहेन परिदह्यमाने कामे पटिसेवन्ते सो ते सं न पिहेमि न तत्थ अभिरमामि तं किस्स हेतु याहयं मा गंधिय रति अन्यत्रेव कामेहि अन्यत्र अकुसले इदं मेहि अपि दिम्बं सुखं समधिगैह तिष्ठति ताय रतिया रममानो हीनस्स न पिहेमि न तत्थ अभिरमामि सेयथापि मा गंधिय कुंठि पुरिसो अरुगत्तो पक्कगत्तो किमीहि खज्जमानो न केहि वन मुखानि विप्पतच्छमानो අංගාරකාසුයාකායන් පරිතාපේය තස්සමිත්තාමච්චාඥාතිසාලෝහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපේයුං තස්සසෝභිසක් කසල්ලකත්තෝ භේසජ්ජං කරේය සෝතං භේසජ්ජං ආගම්ම කුට්ඨේ පරිමුච්ඡේය අරෝග අස්ස සුඛී සේරී සයං වසි යේන කාමංගමෝ සෝ අඤ්ඤං කුට්ඨින් පුරිසං පස්සේය අරුගත්තං පක්කගත්තං කිමේ ඛඤ්ජමානං නකේ වන මුඛානි විප්පතච්ච මානං අංගාරකාසුයාකායන් පරිතාපෙන්තං තංකින් මඤ්ඤසීමාගන්දිය අපිනුසෝ පුරිසෝ අමුස්ස කුට්ඨිස්ස පුරිසස්ස පිහෙය අංගාරකාසුයාවා භේසජ්ජ පටිසේවනාය වාති නොහිදම් භෝගෝතම තංකිස්ස හේතු රෝගේ භෝගෝතම සති භේසජ්ජේන කරණීයං හෝති රෝගේ අසති භේසජ්ජේන කරණීයං න හෝතිති ඒවමේව කෝ අම්මා ගන්දිය පුබ්බේ අගාරිය භූතෝ සමානු පංචහි කාමගුණේ සමප්පිතෝ සමංගී භූතෝ පරිචාරේසින් චක්ඛුඤ්ඤේ රූපේ ඉත්තේ කන්තේ මනාපේ පියරූපේ කාමෝපසංහිතේ රජනීයේ සෝතවිඤ්ඤේ සන්දේ පෙයාල ඝානවිඤ්ඤේ ගන්ධේ පෙයාල ජිවහාවිඤ්ඤේ රසේ පෙයාල කායවිඤ්ඤේ පොට්ටම්බේ ඉත්තේ කන්තේ මනාපේ පියරූපේ කාමූපසංහිතේ රජනීයේ සෝ අපරේන සමයේන කාමානං ඒව සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථාභූතං විදිත්වා කාමතන්නං පහාය කාම පරිලාහං පටිවිනෝදෙත්වා විගත පිපාසෝ අඤ්ඤත්තං වූපසන්ත චිත්තෝ විහරාමි සෝ අඤ්ඤේ සත්තේ පස්සාමි කාමේසු අවීතරාගේ काम तन्हाहि कज्जमानि काम परिलायेन परिदह्यमानि कामे पटिसेवन्ते सोते सन्न पिहेमि न तत्थ अभिरमामि तं किस्स हेतु याहयं मा गन्धिय रति अन्यत्रेव कामेहि अन्यत्र अकुसले धम्मेहि अपि दिब्बं सुखं समधिगैहतिष्ठति ताय रतिया रममानो हीनस्स न पिहेमि न तत्थ अभिरमामि सेयथापि मा गन्धिय कुट्टिपुरिसो अरुगत्तो पक्कगत्तो किमी कज्जमानो न केहि वनमुखानि विप्पतज्जमानो अङ्गारकासुयाकायं परितापेय तस्मित्तामच्चाज्ञातिसालोहिता भिषक्कं सल्लकत्तं उपट्ठपेयुं तस्स सो भिषक्को सल्लकत्तो भेषजं करेय सो तं भेषजं आगम कुंठे परिमुञ्चेय अरोगो अस्स सुखी सेरी सयं वसि येन कामंगमो तमेनं द्वे बलवन्तो पुरिसा नानाबाहा सुगहित्वा अङ्गारकासुं उपकण्ठेयुं तं किं मन्यसि मा गन्धिय अपि नु सो पुरिसो इति चितिचेव कायं सन्नामेयाति एवं भो गौतम तं किस्स हेतु असु हि भो गौतम अग्नि दुःख संफस्सो चेव महाभितापोच महापरिलाहो चाति तं किं मन्यसि मा गन्धिय इदानीव नु कोऽसौ अग्नि दुःख संफस्सो चेव महाभितापोच महापरिलाहो च उदाहु पुंबेऽपि सो अग्नि दुःख संफस्सो चेव महाभितापोच महापरिलाहो चाति इदानि चेव भो गौतम सो अग्नि दुःख संफस्सो चेव महाभितापोच महापरिलाहो च पुंबेऽपि सो अग्नि दुःख संफस्सो चेव महाभितापोच महापरिलाहो च असुहि च भो गौतम कुंठिपुरिसो अरुगत्तो पक्कगत्तो किमी कज्जमानो न केहि वनमुखानि विप्पतज्जमानो उपहतीन्द्रियो दुःखसंफस्सेव अङ्गिस्मिन् सुखमीति विपरीतसंज्ञं पच्चलत्थाति एवमेव को मा गन्धिय අතීතම්පි අද්ධානං කාමා දුක්ඛ සම්පස්සාචේව මහාභිතාපාච මහාපරිලාහාච අනාගතම්පි අද්ධානං කාමා දුක්ඛ සම්පස්සාචේව මහාභිතාපාච මහාපරිලාහාච ඒතරයිපි පච්චුප්පන්නං අද්ධානං කාමා දුක්ඛ සම්පස්සාචේව මහාභිතාපාච මහාපරිලාහාච ඉමේච මාගන්ධය සත්තා කාමේසු අවීතරාගා කාමතණ්හායි කජ්ජමානා කාම පරිලායේන පරිඩයමානා උපහතින්ද්‍රියා දුක්ඛ සම්පස්සේස්වේව කාමේසු සුඛමීති විපරීත සංඥං පච්චලත්තුං සේයථාපි මාගන්ධය කුට්ටි පුරිසෝ අරුගත්තෝ පක්කගත්තෝ කිමේහි කජ්ජමානු නකේහි වනමුඛානි විප්පතච්චමානු අංගාරකාසුයාකායම් පරිතාපේති යථායථාකෝ මාගන්ධය අසුකුට්ටි පුරිසෝ අරුගත්තෝ පක්කගත්තෝ කිමේහි කජ්ජමානු නකේහි වනමුඛානි විප්පතච්චමානු අංගාරකාසුයාකායම් පරිතාපේති තථාතථාස්සතානි වනමුඛානි අසුචිතරානි චේව හොන්ති දුග්ගන්ධතරානි ච පූතිකතරානි ච හෝති චේව කාචි සාතමත්තා අස්සාදමත්තා යදිදං වනමුඛානං කණ්ඩුවන හේතු ඒවමේව කෝමාගන්ධය සත්තා කාමේසු අවීතරාගා කාමතණ්හායි කජ්ජමානා කාම පරිලාහේන පරිඩයමානා කාමේ පටිසේවන්ති යථායථා කෝමාගන්ධය සත්තා කාමේසු අවීතරාගා කාමතණ්හායි කජ්ජමානා කාම පරිලාහේන පරිඩයමානා කාමේ පටිසේවන්ති තථාතථාතේසං සත්තානං කාමතණ්හාචේව පවණ්ඩති කාමපරිලාහේන ච පරිඩයහන්ති හෝති චේව කාචි සාතමත්තා අස්සාදමත්තා යදිදං පංචකාමගුණේ පටිච්ච තංකිම් මඤ්ඤසි මාගන්ධිය අපිනුතේ දිට්ඨෝ වාසුතෝවා රාජාවා රාජමාමත්තෝවා පංචහි කාමගුණේහි සමබ්බිතෝ සමංගේ භූතෝ පරිචාරයමානු කාමතණ්හං අප්පහාය කාම පරිලාහං අප්පටි විනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං වූපසන්තචිත්තෝ විහාසිවා විහරතිවා විහරිස්සති වාති නොහිදම් භෝගෝතම සාධුමාගන්දිය මයාපිකෝ ඒතම්මාගන්දිය නේවදිට්ටන්න සුතං රාජාවාරාජ මහාමත්තෝවා පංචහි කාමගුණේ සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරයමානු කාමතන්නං අප්පහාය කාම පරිලාං අප්පටි විනෝදෙත්වා විගත පිපාසෝ අඤ්ඤත්තං වූපසන්ත චිත්තෝ විහාසිවා විහරතිවා විහරිස්සතිවා අතකුමාගන්දිය ඒකේචි සමනාවා බ්‍රාහ්මනාවා විගත පිපාසා අඤ්ඤත්තං වූපසන්ත චිත්තා විහංසවා විහරන්තිවා විහරිස්සන්තිවා සබ්බේතේ කාමානං ඒව සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං විදිත්වා කාමතන්හං පහාය කාමපරිලාහං පටිවිනෝදෙත්වා විගත පිපාසා අඤ්ඤත්තං වූපසන්ත චිත්තා විහංසවා විහරන්තිවා විහරිස්සන්තිවාති අතකෝ භගවතායං වේලායං ඉමං උදානං උදානේසි ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං ඛේමං අමත ගාමිනන්ති ඒවං උත්තේ මාගන්දියෝ පරිම්බාජකෝ භගවන්තං ඒතද වෝච අච්චරියම් භෝගෝතම අභූතම් භෝගෝතම යාව සුභාසිතංචිදම් භෝතා ගෝතමේන ආරෝග්‍ය පරමාලාභ නිබානම් පරමං සුඛන්ති මයාපිකෝ ඒතම් භෝගෝතම සුතං පුබ්බකානම් පරිම්බාජකානං ආචරිය පාචරියානං භාසමානානං ආරෝග්‍ය පරමාලාභ නිබ්බානං පරමං සුඛන්ති තෛදම් භෝගෝතම සමේතේති යම් පනතේ ඒතම් මාගන්දිය සුතං පුබ්බකානං පරිම්බාජකානං ආචරිය පාචරියානං භාසමානානං ආරෝග්‍ය පරමාලාභ නිබ්බානං පරමං සුඛන්ති කතමන්තං ආරෝග්‍යං කතමන්තං නිබ්බානන්ති ඒවං උත්තේ මාගන්දියෝ පරිම්බාජකෝ සකානේව සුදං ගත්තානි පානිනා අනෝමජ්ජති ඉදන්තං භෝගෝතම ආරෝග්‍යං ඉදන්තං නිබ්බානං අහං හි භෝගෝතම ඒතරහි අරෝගෝ සුඛී न मं किञ्चि आबाधयतीति सेयथापि मा गन्धियजच्छन्धपुरिस स न पश्येय कह्नसुङ्खानि रूपाणि न पश्येय नीलकानि रूपाणि न पश्येय पीतकानि रूपाणि न पश्येय लोहितकानि रूपाणि न पश्येय मज्झट्टकानि रूपाणि न पश्येय समविषमं न पश्येय तारकरूपाणि न पश्येय चन्दिम सूर्ये सुसुनेय चक्कुमतो भासमानस्य चेकं वत भोदातं वत्तं अभिरूपं निम्मलं सुचिन्ति सो ओदात परेशनं चरेय तमेनं अन्यतरो पुरिसो तेलमसिकतेन साहुलचीवरेन वञ्चेय इदं ते अम्भोपुरिस ओदातं वत्तं अभिरूपं निम्मलं सुचिन्ति सोतं पटिगन्हेय पटिङ्गहित्वा पारुपेय पारुपित्वा अत्तमनो अत्तमनवाचं निञ्चारेय चेकं वत भोदातं वत्तं अभिरूपं निम्मलं सुचिन्ति तं किं मन्यसि मा गन्धिय अपि नु सो जच्छन्धपुरिसो जानन्तो पश्यन्तो अमुं तेलमसि कथं साहुलचीवरं पटिगन्हेय पटिङ्गहित्वा पारुपेय पारुपित्वा अत्तमनो अत्तमनवाचं निच्चारेय चेकं वत भोदातं वत्तं अभिरूपं निम्मलं सुचिन्ति उदाहु चक्कुमतो सन्धायाति अजानन्तो हि भोगोतम अप्पसन्तो सो जच्छन्धपुरिसो अमुं तेलमसि कथं साहुलचीवरं पटिगन्हेय पटिङ्गहित्वा पारुपेय पारुपित्वा अत्तमनो अत्तमनवाचं निञ्चारेय चेकं वत भोदातं वत्तं अभिरूपं निम्मलं सुचिन्ति चक्खुमतो सन्धायाति एवमेव को मा गन्धिय अन्यतिथिया परिभाजका अन्धा अचक्खुका अजानन्ता आरोग्यं अपस्संता निम्बानं अथ च पनिमं गाथं भासन्ति आरोग्यपरमालाभ निब्बानं परमं सुखन्ति पुब्बकेः सामागन्धिय अर्हन्ते सम्मा सम्बुद्धे गाथा भासिता आरोग्यपरमालाभा निब्बानं परमं सुखं अट्ठङ्गिको च मङ्गानं खेमं अमतगामिनन्ति සා ඒතරයි අනුපුම්බේන පුතුජ්ජන ගතා අයංකෝ පනමාගන්දිය කායෝ රෝගභූතෝ ගණ්ඩභූතෝ සල්ලභූතෝ අගභූතෝ ආබාධභූතෝ සෝත්වං ඉමං කායං රෝගභූතං ගණ්ඩභූතං සල්ලභූතං අගභූතං ආබාධභූතං ඉදන්තං භෝගෝතම ආරෝග්‍යං ඉදන්තං නිබ්බානන්ති වදේසි තංහිතේ මාගන්දිය අරිය චක්කුන්නත්ති යේන තං අරියේන චක්ඛුනා ආරෝග්‍යං ජානෙයාසි නිබ්බානං පස්සෙයාසීති ඒවං පසන්නෝ අහං භූතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුං යතං ආරෝග්‍යං ජානෙයං නිබ්බානං පස්සෙයන්ති සේයථාපි මාගන්දිය ජච්ඡන්ද පුරිසෝ සෝන පස්සෙය කන්හ සුක්ඛානි රූපානි න පස්සෙය නීලකානි රූපානි න පස්සෙය පීතකානි රූපානි න පස්සෙය ලෝහිතකානි රූපානි න පස්සෙය මඤ්ජෙට්ඨකානි රූපානි න පස්සෙය සමවිසමං න පස්සෙය තාරක රූපානි න පස්සෙය ඡන්දෙම සුරියේ තස්සමිත්තාමච්ඡාඥාතිසාලෝහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපේයුං තස්සසෝභිසක්කෝ සල්ලකත්තෝ භේසජ්ජං කරේය සෝතං භේසජ්ජං ආගම්ම න චක්ඛූනි උප්පාදේය න චක්ඛූනි විසෝධේය තං කිං මඤ්ඤසේ මාගන්දිය නනු සෝවෙජ්ජෝ යාව දේව කිල මතස්ස විඝාතස්ස භාගී අස්සාති ඒවං භෝගෝතම ඒවමේව කෝමාගන්දිය ආංචේවතේ ධම්මං දේසෙයං ඉදන්තං ආරෝග්‍යං ඉදන්තං නිබ්බානන්ති සෝත්වං ආරෝග්‍යං න ජානෙයාසි නිබ්බානං න පස්සෙයාසි සෝමමස්ස කිල මතෝ සාමමස්ස විහෙසාති ඒවං පසන්නෝ අහං භූතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුං යතාහං ආරෝග්‍යං ජානෙයං නිබ්බානං පස්සෙයන්ති සේයථාපි මාගන්දිය ජච්ඡන්ද පුරිසෝ සෝන පස්සේය කන්හ සුක්කානි රූපානි න පස්සේය නීලකානි රූපානි න පස්සේය පීතකානි රූපානි න පස්සේය ලෝහිතකානි රූපානි න පස්සේය මඤ්ජෙට්ඨකානි රූපානි න පස්සේය සමවිසමං න පස්සේය තාරක රූපානි න පස්සේය චන්දිම සුරේ සෝසුනේය චක්ඛුමතෝ භාසමානස්ස චේකං වත භෝදාතං වත්තං අභිරූපං නිම්මලං සුචින්තේ සෝ ඕදාත පරියේසනං චරේය තමේනඤ්ඤතරෝ පුරිසෝ තේලමසිකතේන සාහුල චීවරේන වංචේය ඉදන්තේ අම්භෝ පුරිස ඕදාතං වත්තං අභිරූපං නිම්මලං සුචින්තේ සෝතං පටිගන්හේය පටිංගහෙත්වා පාරුපෙය්‍ය තස්ස මිත්තා මච්ඡාඥාති සාලෝහිතා භිසක්කං සල්ලකත්තං උපට්ඨාපෙය්‍යුං තස්ස සෝ භිසක්කෝ සල්ලකත්තෝ භේසජ්ජං කරෙය්‍ය උද්ධ විරේචනං අධෝ විරේචනං අංජනං පච්චංජනං නත්තු කම්මං සෝතං භේසජ්ජං ආගම්ම චක්ඛුනි උප්පාදේය චක්ඛුනි විසෝධේය තස්ස සහ චක්ඛු පාදා යෝ අමුස්මින් තේලමසිකතේ සාහුල චීවරේ චන්දරාගෝ සෝපහීත තංචනං පුරිසං අමිත්තතෝපි දහේය පච්චත්තිකතෝපි දහේය අපිච ජීවිතාවෝරෝපේ තබ්බං මඤ්ඤේය දීඝරත්තං වත භෝ අහං ඉමිනා පුරිසේන තේලමසිකතේන සාහුල චීවරේන නිකතෝ වංචිතෝ පලුද්ධ ඉදන්තේ අම්භෝ පුරිස ඕදාතං වත්තං චේකං අභිරූපං නිම්මලං සුචින්තේ ඒවමේව කෝ මාගන්දිය අහංචේවතේ ධම්මං දේසේය ඉදන්තං ආරෝග්‍යං ඉදන්තං නිබ්බානන්ති සෝතං ආරෝග්‍යං ජානීයාසි නිබ්බානං පස්සෙයාසි තස්ස තේ සහ චක්ඛුප්පාදා යෝ පංච සුපාදානක් ඛන්ධේසු චන්දරාගෝ සෝපහීත අපිචතේ ඒවමස්ස දීඝරත්තං වතභෝ අහං ඉමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්ධෝ අහං හි රූපං ඒව උපාදීයමානෝ උපාදීයින් වේදනං ඒව උපාදීයමානෝ උපාදීයින් සඤ්ඤං ඒව උපාදීයමානෝ උපාදීයින් සංඛාරේ ඒව උපාදීයමානෝ උපාදීයින් විඤ්ඤාණං ඒව උපාදීයමානෝ උපාදීයින් තස්ස මේ උපාදාන පච්චයා භව භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ ඒව මේ තස්ස කේලස්ස දුක්ඛ කන්ධස්ස සමුදයෝ තීති ඒවං පසන්නෝ අහං භූතෝ ගෝතමස්ස පහෝති මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතුං යථාහං ඉමං ආසන අනන්ද වුට්ටේයන්ති තේන හිත්වං මාගන්දිය සප්පුරිසේ භජෙයාසි යතකොතන් මාගන්දිය සම්පුරිසේ භජිස්සසි තතොතන් මාගන්දිය සද්ධම්මං සොසසි යතකොතන් මාගන්දිය සද්ධම්මං සොසසි තතොතන් මාගන්දිය ධම්මානු ධම්මං පටිපද්ජිස්සසි යතකොතන් මාගන්දිය ධම්මානු ධම්මං පටිපද්ජිස්සසි තතොතන් මාගන්දිය සාමංයේව ඤස්සසි සාමං දක්ඛිසි ඉමේ රෝගා ගණ්ඩා සල්ලා ඉද රෝගා ගණ්ඩා සල්ලා අපරිසේසා නිරුජ්ජන්ති තස්ස මේ උපාදාන නිරෝධා භව නිරෝධ භව නිරෝධා ජාති නිරෝධ ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා නිරුජ්ජන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝතිති ඒවං බුද්ධේ මාගන්දියෝ පරිම්බාජකෝ භගවන්තං ඒතදවෝච අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම සේයථාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්චන්නං වා විවරේය මුල්හස්ස වා මග්ගං ආචික්ඛේය අන්ධකාරේ වා තීලපඤ්ජතන්ධාරේය චක්ඛුමන්තරූපානි දක්ඛින්තේති ඒවමේවං භූතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝපකාසිතෝ ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච ලභේයාහං භූතෝ ගෝතමස්ස සන්තිකේ පබ්බජ්ජං ලභේයං උපසම්පදන්ති යෝ කෝ මාගන්දිය අඤ්ඤතිත්ථිය පුබ්බෝ ඉමස්මින් ධම්ම විනයේ ආකංඛති පබ්බජ්ජං ආකංඛති උපසම්පදං සෝචත්තාරෝ මාසේ පරිවසති චතුන්නං මාසානං අච්චයේන ආරද්ධචිත්තාභික්ඛු පබ්බාජෙන්ති උපසම්පාදින්ති භික්ඛු භාවාය අපිච මෙත්ත පුංගල වේමත්තතා විදිතාති සචේ භන්තේ අඤ්ඤතිත්ථිය පුබ්බා ඉමස්මින් ධම්ම විනයේ ආකංඛන්තා පබ්බජ්ජං ආකංඛන්තා උපසම්පදං චත්තාරෝ මාසේ පරිවසන්ති චතුන්නං මාසානං අච්චයේන ආරද්ධචිත්තාභික්ඛු පබ්බාජෙන්ති උපසම්පාදින්ති භික්ඛු භාවාය අහං චත්තාරිවස්සානි පරිවසිස්සාමි චතුන්නං මං වස්සානං අච්චයේන ආරද්ධචිත්තාභික්ඛු පබ්බාජෙන්තු උපසම්පාදින්තු භික්ඛු භාවායාති අලත්ථකෝ මාගන්ධියෝ පරිම්භාජකෝ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං අචිරූපසම්පන්නෝ කපනායස්මා මාගන්ධියෝ ඒකෝ වූපකට්ඨෝ අප්පමත්තෝ ආතාපි පහිතත්තෝ විහරන්තෝ නචිරස්සේවයස්සත්ථාය කුලපුත්තා සම්මදේව අගාරස්මානගාරියං පබ්බජන්ති තදනුත්තරම් බ්‍රහ්මචරිය පරියෝසානං දිංඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසි කීනා ජාතිවසිතම් බ්‍රහ්මචරියං තතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්භඤ්ඤාසි අඤ්ඤතරෝ චඛෝපනායස්මා මාගන්ධියෝ අරහතං අහෝසීති මාගන්ධිය සුත්තං නිට්ඨිතං